ධර්මානුශාසනාව. කරුණාපිනුනි, මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නාමයේ අරිය ධර්ම මාහිමිපාණන් වහන්සේ විසිනි. දෙකක සඳහන් වෙනවා. ඒ මුල් අවස්ථාව කල්ප 31ක තිහෙතදී සිකී සරුවඥන් වහන්සේගේ ශාසනයේ මේ දේශනේ පැවැත්වලා තියෙනවා. සිකී සරුවඥන් වහන්සේ අලුයම් කාලේ බුදු වෙසින් දැකවදාලා විශාල බ්‍රහ්ම පිරිසක් මාර්ගඵල නිවන් ලබන බව. ඒ සඳහා අග්‍ර ශ්‍රාවක අභිභූ කියන මහා රහතන් වහන්සේ සමඟ ධක්ම ලෝකයට වැඩිය. ධක්ම ලෝකයට වැඩම කළා. ඒ විශාල කෝටි සංඛ්‍යාත බ්‍රහ්ම පිරිසක් මැද්දේ මෙම අභිභූ මහා රහතන් වහන්සේට විධාන කළා මේ බ්‍රහ්ම පිරිසට ධර්ම දේශනාවක් කරන්න කියලා. අභිභූ මහා රහතන් වහන්සේ ප්‍රඥාවෙන් අග්‍ර ධර්ම සේනාධිපතීන් වහන්සේ. උන්වහන්සේ විචිතුරු දේශනාවක් කරන වෙලාවේ සමහර බ්‍රහ්ම කෙනෙක් හිතුවා ශාස්ත්‍රුන් වහන්සේ වැඩ සිටිද්දී මොකද මේ ශ්‍රාවකේ බණ කියන්නේ කියලා. ඒ වෙලාවේදී සර්වඥන් වහන්සේ අභිභූ මහ රහතන් වහන්සේට විධාන කරන්න හේතුණ අභිභූ මේ බ්‍රහ්ම පිරිස සංවේගයට පමුණවන්නේ කියලා. අභිභූ මහ රහතන් වහන්සේ පුදුම විදිහේ ප්‍රාත්‍යහාරි සහස්‍රයන් දක්වන්න පටන් ගත්තා. ආත්‍යාරියන් දක්වන වෙලාවේදී උන්වහන්සේ ශාල දම් බ්‍රහ්ම පිරිස මනිතේත පමුණුවමින් මේ ගාථා දෙක දේශනා කරන්න යෙදුණා. සරුවඥන් වහන්සේ මේ ගාථා නිමිත්තෙන් ධක්මයන්ට ධර්ම දේශනා කිරීමෙන් ශාල පිරිසක් ධක්මයෝ මාර්ගඵල නිවන් සුව ලැබුවා. ඒ මොහොතේම නැවත අරුණවතී රාජධානී සමීපයේහි ත්‍රිත්‍යා රස්ථානයේ වැඩම කරවලා ධර්මශාලාවේ වැඩ සිටි සංඝ පරිසමතාව දාල මහණෙනි මේ අභිභූ විශ්වරයන් වහන්සේ බඹලෝදී දේශනා කළ ගාථා දෙක හමුණද එයිමයි ස්වාමීනි සජ්ජායනා කරන්න කියලා නියම කළා. සියලු දෙනා වහන්සේ සජ්ජායනා කළා. සාරුවක්යන් වහන්සේ සාදුකාර දුන්නා. හේතුව මගේ ශාසනයේ ශ්‍රාවකයන් වහන්සේලා මේතරම් බල සම්පන්නයි නේද කියන එක පහදා දෙමින් උනාසේ තෙන්දෙත් විශේෂිතු ධර්ම දේශනාවක් කළා. මේ දේශනාවේ කෙටි තේරුමයි දැන් අපි සලකා බලන්නේ. මේ සඳහන් වෙනවා අනදීමක්. සිවණක් පිළිසෙට අනදීමක් මෙතන සඳහන් වෙනවා. අනේ කියන්නේ සාරුවක්යන් වහන්සේ තමයි ආඥාපති. දෙවියන් මිනිසයන් ගිහියන් පැවිද්දන් ශ්‍රමණ බ්‍රාහ්මණාදී සෑම දෙනාටම අනසක පවත්වන්න පුළුවන් සාරුවක්යන් වහන්සේ ආඥාපති. ඒ ආඥා චක්‍රවර්තී වූ සාරුවක්යන් වහන්සේ මෙහෙම දේශනා කරනවා. ආරභත නික්‍රමත යුංජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරං ව කුංජරු. මගේ ශාසනේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිස සීල සමාධි ප්‍රඥා සංඛ්‍යාත බුද්ධ ශාසනේ හිලා ආරභත ආරම්භදාත් වීරියෙන් යෙදෙත්වා නික්කමදාත් වීරියෙන් යෙදෙත්වා යුංජත පරාක්‍රමදාත් වීරියෙන් යෙදෙත්වා ගුණාත මච්චුනෝ සේනං ක්ලේශමාන සේනාව සුනු විසුනු කෙරෙත්වා නලාගාරං ව කුංජරු. මත්තු ඇත්රාජේ බතලීයෙන් කළ පැල්පතා සුනු විසුනු කරන්නා සේ මාර සේනාව සුනු විසුමි කෙරෙත්වා පලාහරිත්වා. යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති. යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයෙහි එළඹ සිටි සීනුවනේ යුතුව ඥාන සම්ප්‍රයුක්තව වීරිය කරන්නේ නම් පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ සංසාරයේ අතහැර දුක්ඛ සංතං කරිස්සති. පංච උපාදානස්කන්ධ සංඛ්‍යාත දුක්ඛ ධර්මය කෙලවර කරන්නේය කියන එක මේ ගාථා දෙකෙන් දේශනා කොට වදාළා. මේ දේශනාව අපි කාටත් ඉතාම වැදගත් සිහිපත් කටයුතු දේශනාවක්. අද කාලේ ලෝකයේ හැමතැනම තියෙනවා මේ යුද්ධ කලකෝලහල. මේ යුද්ධ භූමියට කියනවා සංග්‍රාම භූමිය කියලා. සංග්‍රාම භූමියේ තවතිර්ණ වූ සේනාධිපති තමන්ගේ බලයනියට අණ දෙනවා. ඒ වගේ සරුවඥන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ නමින් හඳුන්වනවා සංග්‍රාම භූමියක්. සංග්‍රාම භූමියේ නම් මෙතන සටන් කරන ලබන්නේ මිනිසයන් වැනි ප්‍රාණීන් සමග නෙමෙයි. චිත්ත සංකාන තුළ අනාදිමත් කාලයක් මුළුල්ලේ කලපදියන් වෙලා දහසක් වද දෙමින් එන 1500ක් පමණ මේ කෙලෙස් බලමුණු එක්කයි මේ සංග්‍රාමයේ කරන්න තිබෙන්නේ. මේ කෙලෙස් බලමුණු එක්ක සංග්‍රාම කරන්නට සරුවක්යන් වහන්සේ නෙමෙති සේනාධිපතීන් වහන්සේ තමන්ගේ බලයනිවලට අණ දෙනවා. මේ සීල සමාධි ප්‍රඥා කියන උදාර ගුණස්කන්ධ දරාගෙන මේවා පිරීම සඳහා ආරම්භ ධාතු වීරියෙන් පටන් ගනිත්වා. නික්කම ධාතු වීරියෙන් ඉදිරියටම ගෙන යත්වා. අරක්කම ධාතු වීරියෙන් මාර්ග බාධක සියල්ල අභිභවාගෙන ජීවිතේ පවා නොතකා උත්සාහවන්තව ඥාන සම්ප්‍රයුක්තව වීරිය කෙරෙත්වා. මත්තු ඇත්රාජේ බටලීයෙන් කළ තල්පතා සුනු විසුනු කරන්න ඇසේ 1500ක් පමණ ඉන්නා වූ මේ කෙලෙස් බලයනිය සුනු විසුනු කෙරෙත්වා. මේ අනදීම ඊළඟට ආනිසංසය හඳුන්වනවා. යෝ ඉමස්මින් ධම්ම විනේ අප්‍රමත්තෝ විහෙසති. යම් කෙනෙක් මේ බුද්ධ ශාසනයේ එළඹ සිටි සීනුවණින් යුතුව ඥාන සම්ප්‍රයුක්තව ත්‍රිවිධ වීරිය වඩනවා නම් ආරම්භ ධාතු වීරිය, නික්කම ධාතු වීරිය, පරක්කම ධාතු වීරිය කියන ත්‍රිවිධ වීරිය වඩනවා නම් පහය ජාති සංසාරං නැවත නැවත ඉපදීම ජරා රෝග මරණ කියන මේ දුක්ඛ ධර්මයන්ගෙන් නිරන්තරයෙන් පෙළෙන මේ සංසාරයේ අත්හැර දමා දුක්ඛසන්තං කරිසති ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අප්‍රිය සංප්‍රයෝග ප්‍රිය විප්‍රයෝග ඉච්ඡා විගතේ පංච උපාදානස්කන්ධ කියන මේ සකල දුක්ඛ ධර්මයන් කෙලවර කරන්නේ කියන එක අනදීන් වශයෙන් හා අනිසංස වශයෙන් දේශනා කොට වදාලා. දැන් අපි මේ අනාඥාව අනුව තමයි පවතින්න වෙලා තිබෙන්නේ. ගිහි පින්නතුන් තිසරණේ ආජීවස්තමක සීලය පංචශීලය උපෝසත සීලය නවාංග උපෝසත සීලය ඝාඨ දස සීල සමාදන් වෙමිනුත්. දැවිදි පිරිස නික්කම් දස සීල සාමනෙන දස සීල කෝටියක් සංවර උපසම්පදා සීල රකිමිනුත්. සමත භාවනා විපස්සනා භාවනා වැඩමිනුත්. දාන සීල භාවනාදී දස පුණ්‍ය ක්‍රියාවන් කරමින් දස කුසල ධර්මී කණුව පවතමින් දස පාරමී පුරමින් සිව් බම් විහරණ වැඩමින් සතර සංග්‍රහවත් පුරුදු කරමින් බෝධිපාක්ෂ ධර්ම 37 වැඩමින් කරණීය ධර්ම 14 වැඩමින් අකරණීය ධර්ම අනුගමනය කරමින් මංගල ධර්ම 38 අනුගමනය කරමින් ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි මේ ගමන් කරමින් මේ මහා සංග්‍රාමයේදී සිටින්නේ. එනිසා අපි සියලුම දෙනා බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා වැනි සංග්‍රාමයෙන් ජයග්‍රහණය කළ මහෝත්තමයන් අනුයමින් මේ පුරන්නා වූ සීල සමාධි ප්‍රඥා සංකාත ශාසන ධර්මයන් ශාසන ප්‍රතිපත්තීන් හතරක් නෑර පවත්වාගෙන යාමට අප්‍රතිහත ධෛර්යය ඇති කරගන්නට ඕනේ. දැන් මේ මෑණිවරු 3 දෙනෙක් නෙක්ඛම්ම දස සීලයේ පිහිටියා. මේ නෙක්ඛම්ම දස සීලයේ පිහිටීමට කියනවා ආරම්භ ධාතු වීර්යය කියලා. ඒ කියන්නේ යමක් පටන් ගැනීම බොහොම ලේසි. පටන් ගැනීමට කවුරුත් කැමති. ඒ නිසානේ අර කියලා තියෙන ලෞතුරා බුදුබා නොපැතු කෙනෙක් ලෝකේ නැහැ කියලා. ලෝකේ බුදු මහිම දැකලා මමත් ලෞතුරා බුදු වෙනවා කියන නොපැතු කෙනෙක් ලෝක ධාතුවේ නැහැ. නමුත් මේ ආරම්භ ධාතු වීර්යය දිගට පවත්වා ගන්න බැරි වෙච්ච නිසායි ලෝක සත්‍ය අතරම් සංසාර දුකෙන් තෙලෙන්නේ. එවාගේ මේ සීලේක පීතීම ආරම්භ ධාතු වීර්යය. ඊළඟට තියෙන්නේ මේක දිගට පවත්වාගෙන යමේ නික්කම ධාතු වීර්යය පවත්වන්නට ඕනේ. නික්කම ධාතු කියන්නේ අතරක් නැහැර මේක පවත්වගෙන යන්නට ඕනේ. කෙනෙකුන් අපි දන්නවා කල්පාදි කල්පේදී ඇති වුණා චන්ද්‍ර සූර්ය උදාව. මේ චන්ද්‍ර සූර්ය උදාව කවදාකවත් වෙනස් වෙන්නේ නැහැ. කල්පයක් මුළුල්ලේ මේ විදිහටම සිදු වෙනවා. උදා වෙනවා මුදුන් වෙනවා බැස යනවා. අයිමත් උදුන් උදා වෙනවා මුදුන් වෙනවා බැස යනවා. මේ චන්ද්‍ර සූර්ය මණ්ඩල දෙකේ දිනචරියාව. අපේ ලෞතුරා බුදුරජාණන් වහන්සේත් ඔය වගේ දිනචරියාවක් තුන අඛණ්ඩ දිනචරියාවක්. ඒ වාගේ අප විසිනුත් නොකඩවා මේ දිනචරියාවක් අනුව සීල සමාධි ප්‍රඥා ගුණ වැඩෙනසේ නික්කම්ම ධාතු වීරිය පවත්වන්නට ඕනේ. ඒක තමයි ඊට වඩා අපංකම. පටන් ගැනීම දේශේ නික්කම ධාතු වීරියට වඩා බැරෑනුන් ඊට වඩා ගැඹුරු ඊට වඩා උසහායෙන් කළ යුතු වෙනවා. මොකද කාරණේ මේ පිළිවෙත් පිළීමේදී මාරක බාධක නැදී ඒ වායේ ජය ගැනීම සඳහා අතරක් නැර කම්පා නොවි ඉදිරියට යන්න පුරුදු වෙන්නට ඕනේ. ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා කන්ති පරමන් තපෝ තිතික්ඛා කියන මුතුන් ගුණය. කන්ති පරමන් තපෝ තිතික්ඛා කියන්නේ තිතික්ඛා නම් වූ ඉවසීම ශ්‍රේෂ්ඨ සීලවන්ත බවයි. මේ සීලාදි ගුණ පූර්ණේ කරන තැනැත්තා විසින් ඉවසිය යුතු කාරණා රාශියක් තියෙනවා. කමෝ හෝති සීතස උන්නස jigacchāය පිපාසාය දංස මකස වාතාත ප්‍රසිරින්ස ප්‍රසම්පස්සානං දුරුතානං දුරාගතානං වචනපතානං උප්පන්නානං සානීනිකානං දුක්ඛානං තිප්පානං කටුකානං කරානං කටුකානං අසාතානං අමනාපානං පානහරානං අදිවාසක ජාතිකෝ හෝති. මෙන්න ඉවසන්නිටින දේවල් කොච්චරද? සීතල වෙනකොට ඉවසන්න ඕන වගේ සීලය ආරක්ෂා කරගන්නෙමි. උෂ්ණත්වය වෙනකොටත් සීලය රැකගන්නෙමින් ආරක්ෂා වෙන්නට ඕනේ. ඉවසන්නට ඕනේ. බඩගින් ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. පිපාසි ඉවසන්නට ඕනේ සීලය ගැන සැලකලා. දැස්සන්ගේ මඳුරුවන්ගේ සතුන් සර්පයන් ස්පර්ශයෙන් එන පීඩා ඉවසන්නට ඕනේ සීලය සැලකාගෙන. වගේම සතුන් සර්පයන් දෂ්ට කිරීම ආදී තැන්වලදී පවා විසන්නට ඕන සීලය ගැන සැලකලා අනුකරණේ නින්දා අපහාස චෝදනා පරූපවාද ගර්ජන තර්ජන ඔක්කොම විසන්නට ඕන සීලය ගැන සැලකලා එවාගේම ශාරීරික වශයෙන් වෙන 15 වෙනි දුක් කරදර වේදනා කටුක වේදනා ක්‍රූර වේදනා ඉවසිය නොහැකි වේදනා අසහාත අමනාප වේදනා ජීවිතයේ නැතිකන වේදනා පවා ඉවසන්නට ඕන සීලය නිසා මෙන්න මේවා ඉවසන්නට පුළුවන් නම් තමයි නික්කම ධාතු වීර්යයෙන් සීලයේ සමාධියේ ප්‍රඥාව දිනු කරගන්න ලැබෙන්නේ එනිසා අපි නික්කම ධාතු වීර්යය නම් මුල් පියවරේ පටන් ජීවිතාන්තයේ දක්වාම යන්නේ මේ කිලිමෙත් මඟ අකරමං කරගන්න නැතුව පුජ්‍යලයන් නිසාවත් තමන්ගේ හිතේ 15 වෙනි කෙලෙස් නිසාවත් කිසිසේත් පසුබට නොවන හැටියට අපි ඉදිරියටම අපේ සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණයේ පවත්වගෙන යන්නට ඕනේ. ජීවිතයේ හැම දිනක්ම අපට මේක අවශ්‍යයි. එවැගේම පරාක්‍රම ධාතු වීර්යය ළඟට තියෙන එක තමයි බරපතලම අවස්ථාව. පරාක්‍රම ධාතු වීර්යය කියන්නේ අභ්‍යන්තර බාහිර උපන්දර අපට අනන්ත මුණ ගැහෙනවා. දුක්කරන් දුක් තිතිකංචේ අභ්‍යත්තේනි සාමාන්‍යං බහෝහි තත්ත පච්චෝහා කමිතම්බා තපසින. මේ රහතන් වහන්සේ නමගේ ප්‍රකාශනයක් තේන ගාථාවක්. දුක්කරන් දුක් තිතිකංචේ අභ්‍යත්තේනි සාමාන්‍යං. සීලය ගැන නොදන්න, ඉලෙවැක් ගැන නොදන්න, නුවණ මැද තැනසාට මහනදම් පිළීම බොහොම දුෂ්කරයි. ඉවසීම බොහොම අමාරුයි. මක්නිසාද බහූහි තත්ත පච්චුහා. ඒමේ සසුන් පිළිවෙත් පිරීමේදී පච්චුහා කියන්නේ පති ඌහා විරුද්ධ බලවේග. පති ඌහා කියන්නේ විරුද්ධ බලවේග. බහූහි බොහොම අප්‍රමාණයි. කමිතම්බා තපස්සිනා සිල්වතා විසින් පැවිද්දා විසින් ඒ සියල්ලම මහමෙරෙමින් ඉවසිය යුතුයි. මාමරේක ආස්පතින් වේරම්ම වාතේ පවා වදිනවා. මාමරේ සෙලවෙන්නේ නැහැ. ඒ වාගේ ඒ සියල්ලම තමන්තාභ්‍යන්තර බාහිර වශයෙන් ඉන බාධක ස්මාරක බාධක සියල්ලම දරාගෙන නොපසුබට වීර්යයෙන් ජීවිතය ගෙන උතකා සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කරන්නට ඕනේ. ඉන්නතුන් දන්වානේ දෙවෙනි ආශ්චර්ය සිද්ධවීම. අපේ ලංකාවේ සිතුල්පම්මේ ස්වාමීන් වහන්සේ නම ඇඳේ පෙරලි පෙරලි අඬනවා කෑ ගහනවා වේදනාවේ. නාක ස්වාමීන් වහන්සේ නම කුතෙන් ඇවිල්ලා කොතනද ස්වාමීන් ඉදෙන්නේ වේදනාව. ඇවැත්නි විදින එක තැනක් නැහැ. වස්තුආර මොන කරගෙන වේදනාව විදිනවා කිව්වා. ඒක මේ විදර්ශනා ප්‍රතිසංයුක්ත වචනයක්. වස්තුආර මොන කරගෙන වේදනාව විදිනවා. මොකද මේ වස්තු ආරමුණු කරන වේදනාව විදිනවා කියන්නේ කාය වස්තුව කාය වස්තුවට මේ වේදනාව දැනෙනවා වේදනාව ඉඳින මම නෙමෙයි නාග ස්වාමීන් වහන්සේ කෙරෙහි මන ස්වාමීනි මේ වෙලාවේ ඉවසන එක නේද තියෙන්නේ හොඳයි මං ඉවසන්නම් කියලා දැඩි හිතින් අදිස්ථාන කරගෙන ඉවසුවා වේදනාව පුදුම විදියට දරාගෙන ඉවසුවා නිකන් ඉවසුවා නෙමෙයි විදර්ශනා වදමින් ඉවසුවා විදර්ශනා වඩමින් ඉවෙන් කෙමසන කොට පපුවේ පටන් මුළු උදරේම පුපුරලා බඩවැල් වීසුණ ඇඳේ හැමතැනම අතුණු අතුණු බාම් වීසුණා. ඒ අතරතුර මේ උත්තමයන් වහන්සේ මුණතරන් දැඩි අධිෂ්ඨානයකින්ද ඥාන සම්ප්‍රයුක්ත වීරියකින්ද ඉවසුවේ වේසෙජ්ජ වෙමින් සෞකලස්නසා මහා රහත් භාවයට පත් වුණා. ටික වේලාවකින් අර නවක ස්වාමීන් වහන්සේ උතින් ආවා. අසා සිටේ ඇරැත්නි ඉවසුව ඇද්ද? එම කියලා උන්වහන්සේ සමසේසී වෙලා පිරිනවම් පෑවා. ආදිවංශ දේශනාවක් අහන්නේ ස්වාමීන් වහන්සේ නමක් පින්දපාතික ස්වාමීන් වහන්සේ නමක් කෙනෙකුට ශාලාව පිරිලා ඉඳනේ. අන්ධ කාරක අන්ධකාර කරවලේ ශාලාවෙන් පිටපැත්තේ හිටගෙන බණ ඇහුවා. ටික වෙලාවක් බණාමින් ඉනකොට ඔලගෙන් කැවිලා පයේ දස්ස කළා. ස්වාමීන් වහන්සේ කෑගෑවෙන්නේ ලී ගලනවා. ඉක්මනින්ම සිවුරු පටියකින් පය වෙලාගෙන අර මේ විස උඩට එනවාට වෙලාගෙන පොළඟ අල්ලාගත්තා. අල්ලාගන්නම පසින්බුක දාලා ගැට ගහගත්තා. ඒ වෙලාවේ කතා කරන්න මට සර්පියෙක් දස්ස කළා කියලා බණ නවත්තනවා. ගන්න පිරිස නැගිටිනවා. කාටල් ලැබෙන්නේ තියෙන මාර්ගපණ නොලැබී යනවා. ස්වාමීන් වහන්සේ තුමා මම මේ අහන ධර්මයේ නෛර්යානික ධර්මයක් නම් මගේ මේ විෂබසීවා කියලා හිතාගෙන දැඩි අදිෂ්ඨානීයතු බණට කැවි හිතගෙන අලියන් වෙනකොට දේශකයන් වහන්සේගේ දේශනාව දිම වෙනකොට මේ ස්වාමීන් වහන්සේ අනාගාමි මාර්ගඵලයෙන් අමා මහ නිවන් ආબોධ කළා. ආචාර්යනේ දිවසුවේ ඇති. අරේලා වුණාසේ කලබල වුණා නම් තමන්ගේ සීලයටත් බාධා වෙන්න තිබුණා. සමාධියටත් බාධා වෙන්න තිබුණා. ලබන්න තියෙන මාර්ගඵල ඥානයටත් බාධා වෙන්න තිබුණා. අර බණ අහලා විශාල පිරිසක් මාර්ගඵල නිවන් සුව ලැබුවා ඒක. එයත්න්ටත් බාධා වෙන්න තිබුණා. සියල්ලම ජයගත්තා. මේ උපද්දර ඉවසාගෙන වුණාසේ ඒ තමන්ගේ ධර්මයේ හැසිරීම නිසා. මෙන්න මේ වාගේ නිසා අපට කොතෙකුත් අන්‍ය මේ වෙන සතුන්ගෙන් වෙන පුජ්‍යලයන්ගෙන් එවැදීම තමන්ගේ సంతානයේ කෙලෙසුන්ගෙන් නොඑක් විදිහේ පීඩා විඳින්න සිදු වෙනවා. ඒ සියල්ලම අපේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණස්කන්ධයේ සිටේ දරාගෙන තමන්ගේ භාවනා මනසකාරයෙන් මුල් කරගෙන ඒවා ජයගන්න අපි අදිෂ්ඨාන කරගන්නට පුරුදු වෙන්න ඕනේ. විශේෂයෙන්ම සීල භාවනා පිළිවෙත් පුරන්නන්ට බාධා දෙකක් තියෙනවා. ඒ බාධා නීවරණ නාමයෙන් පහක් තියෙනවා. ගයෙන් දෙකක් බරපතලයි. කාමරාග ව්‍යාපාද කියන මේ දෙක බරපතලයි. ඒ කියන්නේ කයින් වචනින් සංවර වෙනවා. ඒකට වීතික්කම ක්ලේශයන් ප්‍රහාණය වෙනවා. කයින් වචනින් සිදුවෙන ක්ලේශයන් නොසිදු නොවි යනවා. නමුත් හිත තුළ පරිඋත්ථාන කෙලෙස් පහළ වෙන්න පුළුවන්. හිත තුළ කෙලෙස් පහළ වෙනවා කාටත් පේන්නේ නැහැ. කාටත් පේන්නේ නමුත් හිත තුළ මේ කෙලෙස් සිතිරි නැගී එන්න පුළුවන්. ඒවා ජය ගන්නට ඕනේ මේ පරාක්‍රම ධාතු වීරියෙන්. පරාක්‍රම ධාතු වීරියෙන් ජය ගන්නට ඕනේ. අපට කුඩා කාලයේ පටන් උගන්වලා තිබුණා මේ භ්‍රමචාරී සීලයේ රැක ගැනීම සඳහා නිතර මෙනෙහි කළ යුතු උපදේශයක්. ඒ කියන්නේ තමන් පිටතනෙක හොයාදී කැලෑවක මැරෙනවා. මැරිලා ඉප මේ ඉදිමෙනවා. ඉදිමෙලා තන්තන් නිල් පාට වෙනවා. මේ කැටි ගැහිලා. එවැගේම සුදු කබර වාගේ හැදෙනවා. නාදරෙන් හෝජා වැගිරෙනවා. පණු ඇවිල්ලා මේ ඉඳ මැස්ස ඇවිල්ලා පණු ගන්නවා. කපුටන් ඇවිල්ලා උකුස්සන් ඇවිල්ලා එවැගේම සිවලුන් සුනකයන් ඉදලිහිණියන් එමෙන්නත්නම් කබරයෙන් මේ සතුන් ඇවිල්ලා මේ ශරීරයේ කෑලි කෑලි කඩ කඩ කනවා. අරේ මස්නේ දැන් හුණු වෙනවා. මස් හුණු වෙනවා. මේ හුණු වෙනවා. ඒවා දිය වෙනවා. දිය වෙනවා. හුණු වෙලා. හැම පැත්තෙම බත්තුළු හිරෙම වාගේ පණුව ගහලා. පලාත කෙනෙකුට එන්න බෑ ගඳ ගන්නවා. කොහොම ගිහිල්ලා ගිහිල්ලා අන්තිමේදී අරේ මේ මස් ඔක්කොම දිය වෙලා නහර වලින් බැඳුන ඇටසකෙල්ලක් එන්න පුළුවන්. ඒකත් මේ සතුන් කඩ කඩ අදිනවා. එහෙම ගිහිල්ලා ඒ නහරත් ඔක්කොම දිය වෙලා යනවා. අද කඩලි තැන් තැන් වල සතුන් හදාගෙන කකා ධ්‍යාපත්යෙන් යනවා. යසරේ දෙමිනවා, අවුවට වේලෙනවා, පිනි බානවා, පුස්ස හදෙනවා. තවත් අප්‍රමාණ ගණ්ඩස්ථානය හැමතැනම පැතිරෙනවා. අන්තිමේදී මොකද වෙන්නේ? වසර ගණනාවක් ඕක තෙමිලා තෙමිලා අවුරත වේලා වේලා පිනි බාලා දිරලා දිරලා දිරලා ගිහලා අන්තිමේදී පොළොවට පස් වෙනවා. මෙන්න හිතේ මෙනෙහි කරන්න සුදුසු ආරමුණක්. එවැගේම ජීවමාන අවස්ථාව ගැන හිතෙනවා. තමන්ගේ ඇස් වලින් කබ කඳුළු ගලනවා පිළිකුලයි. නාහෙන් හොටු දියර ගලනවා පිළිකුලයි. දෙකංශ දෙරෙන් කම් කාඳුරු ගලනවා පිළිකුලයි. මුව දොරින් කෙලෙසෙම් සොටු මේවා නිකුත් වෙනවා පිළිකුලයි. එවැගේම ශරීරයේ 99000ක් කොහොම කූපයන් 99000ක් කොහොම කූපයන්ගෙන් ඩාඩිය නැගිරෙනවා පිළිකුලයි. නරාල කලෙන් නාසා කොටයෙන් හිස මුදුනේ දෙකෝපලයෙන් දෙවරේසින් දෙපිටියතුල් දෙපිටිපතුල් මේ තැන් වලින් උරුණු තෙල් පිට වෙනවා පිළිකුලයි පිළිකුලයි. අදෝ මාර්ග වලින් අසුක මල මූත්‍ර පිට වෙනවා පිළිකුලයි. ශරීරයේ උදරයේ පළල බලනවා අභ්‍යන්තරයේ තියෙන දේවල් දෙතිසිරේන අධික බඩවැල් ගොඩක් තියෙනවා. අතුණු බාහන් ගොඩක් තියෙනවා. අක්මාවක් තියෙනවා. හෘද වස්තුවක් තියෙනවා. පෙනහැල්ලක් තියෙනවා. අකුගඩු තියෙනවා. බලන්න බෑ දුර්ගන්ධයි. දුක්ඛන්‍දෝ අසුචිකායෝ කුණප උක්ක රූපමෝ නින්දිතෝ චක්කු භූතේහි කායෝ බාලාභි නන්දිතෝ. මේ ශරීරයේ දුර්ගන්ධයි. එවාගෙම නිරන්තරයෙන් අපිරිසිදුයි. එවාගෙම නව දොරකින් දුගඳ වහන්නේ අසුචි නැගිරෙනවා. වාගේම අල්ලචම්ම පටිච්චන්නෝ නවද්දාරෝ මහාවනෝ. මේක හැම පැත්තෙම තෙස් සමකින් වැටලා තිබුණට නව මහා දුරකින් අසුචි නැගිරෙනවා. සකේ ඊමස්ස කායස්ස අන්තෝ බාහිරතෝ සියා දණ්ඩන් නුන ගයත්වාන කාකේ සෝනීච වාරයේ. මේ ශාරීරික අභ්‍යන්තරයේ එළියට ගත්තොත් එහෙම බලු කපුටුවන් එලවන් දෙනවා දඳු මුගුරු අරගෙන. මේ විදිහට බාලයන් අඥානයන් රැවටෙන මේ රූපස්කන්ධය දුර්ගන්ධයි අසුචී අපරිසුද්ධි අසුභයි අසුභයි නිතර මෙනෙහි කරන්නට ඕනේ. එසේ මෙනෙහි කරනකොට තමන්ට මොන මෙසිකෙන්වත් කාමරාග චේතනාවක් එන්නේ නැහැ, කාමච්ඡන්දයක් එන්නේ නැහැ. ඒවා දුර වෙනවා. ඒ සම්බන්ධව දැඩි ඥානේ නුවණ හසුරුවලා තමන් ජයගන්නට ඕනේ. අනික් කාරණේ තමයි ව්‍යාපාදේ. මේක බොහොම බලගත් දෙයක්. අද කාලේ ලෝක සත්‍යයට වැඩිම බලපන්නේ ව්‍යාපාදය. එකල ජීවත් නැත්නම් එක පවා නිතර ගැටෙනවා. කෙනෙක් වාඩිලා ඉන්නවා දැකලා ගැටෙනවා. කතා කරනවා දැකලා ගැටෙනවා. හිනා වෙනවා දැකලා ගැටෙනවා. වචනයක් වැරදුනොත් ගැටෙනවා. සුළු දෙයක් අතපසු වුණත් ගැටෙනවා. හැම වෙලාවෙම ගැටෙනවා. මේ ගැටෙන එක අපේ ඥාන සම්පන්නව හසුරුවා ගන්නට ඕනේ. මේ සඳහා අපි නිරන්තරයෙන් අපේ හිත මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නට ඕනේ. සෑදාවල් නිරතුරුවම අපේ හිත මෛත්‍රියෙන් පුරවා ගන්නට ඕනේ. මොනම දෙයකින්වත් අනුන් පිළිබඳව ගැටීමක් වැටීමක් නොනැසේ තමන් පිරිසුදුව චේතනාව මෛත්‍රියෙන් පුරවාගෙන ඉන්නවා නම් දෙවියෝ පවා තමන්ගේ නමස්කාරය කරනවා. දෙවියෝ තමන්ගේ උපකාර වෙනවා. ආනිසංස රාශියක් ඒ වෙලාවටම ලැබෙනවා. සැපෙන් නිඳනවා, සැපෙන් අවදි වෙනවා, නපුරු සේන නොපෙනී යනවා. දෙවියන්ට මිනිසයන් ප්‍රේමනාප වෙනවා. දෙවියෝ ආරක්ෂා කර දෙනවා. වසවිස අවියවද ගෙන විපත්ති වළකිනවා. තවගේ හිතේ සමාධිය වැඩි දියුණු වෙනවා. ශරීර වර්ණයේ පැහැපත් වෙනවා. නුයේ කානිසංස ගෙන දෙනවා. දුටු දුටුවන් කෙරෙහි මෛත්‍රිය ඇති වෙනවා. සතුරන් මිතුරු වෙනවා. මිතුරන් අදි මිතුරු වෙනවා. මේ වාගේ අනුසස් අපට ලබන්න පුළුවන් වෙනවා. මෙන්න මේ දසසිල් සමාදන් වූ මෑණිවරු තුන් දෙනා මේවා හිතේ දරාගෙන තමන් ලබාගත් මේ ශ්‍රේෂ්ඨ ජීවිතය ජීවිතාන්තය දක්වාම නිර්මලව රැක ගන්න අදිස්ථාන කරගත්ොත් තමන් අදා වඩාගත් දෙමෝපියන්වත් අමාමහා නිවන් සුව ලැබෙනවා. ඒකාන්තයි තමන්ගේ සිව්පසෙන් උපස්ථාන කරන සදාව තුනට ඒ කුසලිය අමාමහා නිවනට උපකාර වෙනවා. ඒකාන්තයි එවාගේම ආරක්ෂක දෙවි දේවතාවන් සහ සමස්ත ලෝක සත්‍යයන්ටම තමන් ලොවේ ලෝතුරා සුව සම්පත් සාදා දෙන්නෙක් බවට පත් වෙනවා කියලා අදිෂ්ඨාන කරගන්නට ඕනේ. දාන සීල භාවනා කුසල් වැඩමින් බුදුපසේ බුදුමහරහතන් වහන්සේ ගමන් ගත් නිවන් මඟ ගමන් කරගෙන මෙලව ජයගෙන පරලව ජයගෙන සසර ජයගෙන කෙලසොන් ජයගෙන ආත්මය ජයගෙන අපරාජිතව බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිමි සැනසේ වදාළ අජරාමර සාන්තාමාමා නිවන් සුවත් වේවා කියා අපි මෛත්‍රියෙන් පින් පමුණුන අතර විශේෂයෙන්ම අපවත්ේ වදාළ පූජනීය අස්මණ්ඩලයේ ශ්‍රී රතනපාල අභිදාන මහෝත්තමයන් වහන්සේට අපවත්ේ වදාළ අතිපූජනීය කේල්පැන්නල ශ්‍රී සුමන ස්වාමීන් වහන්සේට මේ කුසල සම්භාර ධර්මයේ තීමතු ලෝතුරා බුදුබාමත් වේවා කියා ගුරු ගැතියෙන් සිහිපත් කරන අතරත සිල්මෑණියන් වහන්සේගේ මෞකේ දෙදෙනා වහන්සේ ප්‍රදාන කොට ඇති අභාව ප්‍රාප්ත සීලෝම ඥාති බන්ධ වර්ගයාට මෙපින් බැලේ සුගත සම්පත් කෙලවර අග්‍රාමාම නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් පමුණුන අතර ඉතා හිතෙමදා සෑම සත්නත මේ කුසලිය ලොයි ලෝතුරා සූපිනිස පවතිවා. ඒ බෝධි රාජ සිල්ලාරාමස්ත දෙවි දේවතා මනුල්ලා ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයා මෙකින් අනුමෝදන්ව දිව්‍ය මේ ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා සම්බුද්ධ ශාසනයේ රසේ ලංකාට මේ පින්වත් මෞපිය දූ දරු ඥාති මිත්‍ර සමටත් මේ සිල්මෑණියන් වහන්සේලාට සංගරුවනට දේව ආරක්ෂාව සනසා දෙත්වා සතු බෝධිවලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රීන් පින් පමුණුවම අවසාන වශයෙන් අපේ අතිපූජනීය මිනුවන්ගොමියේ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන වැඩම කරවා වදාළ සුපේචල ශික්ෂාකාමී බුද්ධ පුත්‍ර මහා සංඝරත්නයට මේ පින් බැලෙන් නිරෝගී සැපය දීර්ඝාසය ඇතුව ධර්මඥාන භාවනාඥාන මුදුන් පමුණුවා තම තමන් වහන්සේලාගේ ප්‍රාර්ථනා පරිද්දෙන් උත්තම ලෝකෝත්තර නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට මේ කුසලයේ උපනිශ්‍රේ වේවා කියා අපි ගෞරවයෙන් ප්‍රාර්ථනා කරන අතරතේ පින්දපාත වේලාව පැමිණ ඇති ඒ තත්ත්වාව අපි සලසා දෙමින් මේ නැවතින් සෑම දිනාට ඥානත්‍ය අනුභව බලෙන් කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතුව නිවන් මාර්ගය ගන්ත ජාති ජාති වාසනා වේවා සම්භීතියෝ විවංජන්තු සම්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්ම මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සත්‍ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සත්‍ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා පචයිනෝ සත්තානෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සංඝ සම්පත්‍ති මේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිජ්ජතු පොසොන් පොහොය නිමිත්තෙන් අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මස්ථානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමින්ජන් වහන්සේ.